රටේ දේශපාලනයේ තියෙන ජරා ජීර්ණ කමේ පිළිබිඹුවක් හැටියට තමයි මේක පේන්නේ. කොයිතරම් දේහ සංස්කෘතියක් දේහ මිලදී ගැනීම වලින් තිබුණු සමාජයකින් දේහ මිලදී ගැනීම තිබුණු සමාජයකින් ඊට පස්සේ මෙහාට අපි අලු වෙනස්කම් බලාපොරොත්තුෙන් කිසියම් වෙනසක් කළාට පාර්ලිමේන්තුව දොර බලය අල්ලාගෙන සිටින්නේ තවමත් ඒ අපි දූෂිතයි කියපු ඒ රාජ්‍යයේ කොටස්තරුවෝ තමයි කියන්නේ වැඩිපුර. නමුත් අපි පුන පුනා කියපු ඉල්ලීම් වගේක් තිබුණා. ඒව තමයි මේ ව්‍යවස්ථාමය වෙනස්කම් කිරීම. ඒ තියෙන ව්‍යවස්ථාමය වෙනස්කම් කරන්න නම් පාර්ලිමේන්තු තුළ අනිවාර්යයෙන්ම මේ තියෙන පාර්ලිමේන්තු තුළ බලය කිසියම් ප්‍රමාණයකට අවශ්‍යයි. ඒ ඡන්ද මත තමයි ඒ ව්‍යවස්ථාමය තීරණයන් සාර්ථක වෙන්නේ.